අපි යුද්ධයක් නිමා කරලා ඒ තුවාල යන්තම් හොඳ වෙමින් තියෙන වෙලාවක් මේක. ඒ අතරම අපිට කාම්බරලා තියෙන ජාතික සමගි ගුණාව ගන්න. එකට උතුරු වියට්නාම් ශ්‍රම මහත්ලා දෙමළ ජාතිවාදයට බාධා කරනවා. ඒ වගේම දකුණු සිංහල ජාතිවාදී කණ්ඩායමත් එකට බාධා කරමින් ඉන්නවා. ඒ නිසා දැන් අපි හිතනවා අපේ රට ජනතාව සිටිය යුත්තේ මේ සමගි හදාගෙන මේ පැත්තෙන් මිස නැවත නැවත ගැටුම්කාරී ලෙස රට නිර්මාණය කර ගැනීම අදහස් උමාරු කරන පැත්තෙන් දෙවේ කියන එක. දැන් අවශ්‍යලා තියෙන ඇත්තටම උතුරු ජනතාවට උන්ගේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න එක. ඒ නිසා අපේ රට තනනම් උතුරු ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවට විසඳුම් ලබා දෙන්න අපි හිතනවා ජාතික සමගිය හදාගන්න පුළුවන් කියලා. මේකෙදී ඔය තිතුම් පැත්තේම ජාතිවාදී නායකයන් විටින් විට ජාතිවාදයන් අවශ්‍යමෙන් කරන කතා තමයි ජාතික සමගියට බාධා කරන කියලා අපි හිතන්නේ.